ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යමී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අම්මං විඤ්ඤාච ධම්මෝ ච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ඤන්ති නගොත්තේන ධනේන වාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ථානාන්තර ලාභීව සිටි අනාථපිණ්ඩික සිටුවරයා දේවත්වයට පත් වී පැමිණ බුදුපාමුල නැඳගෙන තමන්ගේ ප්‍රීති වාක්‍ය ගාථා හතරකින් කියා සිටිය. ඒ ප්‍රීති වාක්‍ය හතර සරුවක්යන් වහන්සේ විසින් සංඝ පිරිස සමඟ මෙහෙම දේශනා කළා. ඒ සඳහන් වෙන්නේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ නමේ. සරුවක්යන් වහන්සේ ලෝතුරා බුදු වීමට නියත උනේ නියත සාරා සංඛයේ කල්පලක්ෂයකට ඉහෙතදී. එදවසෙදීම මේ අනාථපිණ්ඩික සිටුවරයාගේ නම කියවුණා. ආචාර්යක් නේද? එතකොට එතුමා පෙරම් පුරාගෙනව නෙමෙයි. එතුමාගේ නම කියවුණා. එතුමාගේ නම නියම වශයෙන්ම ඉස්තිර උනේ නැත්තම් නියත උනේ නියත කල්ප ලක්ෂයකට ඉස්සර. ඒ කියන්නේ පියුමතුරා බුද්ධ ශාසන කාලෙත් මෙතුමා සිටුවරේ. අවුරුදු ලක්ෂයක් පරමාවශ ඒ කාලෙ. නිතර බුදුබණ අහන්න යාම නිසා බොහෝ පැහැදීමින් එක් දිනක් බණ අසමින් සිටිද්දී සිව්වනක් පිරිස මැද්දේ සදහවක් ගෘහපති කෙනෙකුට තනතුඩක් දෙනවා දැක්කා. මෙතුමාගේ තියගෙන බණවත් ප්‍රසාදයට පත් වුණා. එතුමා බුදුපාමොක් ලක්ෂයක් සංඝාට දින හතක් මහා දානයක් දීලා ඒ තනතුර පැතුවා. ඒ කියන්නේ අනාගත බුදුසසුනකදී අපිට දායකත්වයෙන් මඟඵල නිවන් සුව ලබන්ට හේතු වේවා කියන පැතුමයි. එදා නියත වුණා. ඒ දිනේ සිට මහා කාල්ප ලක්ෂයක් භවයෙන් භවයට මෙතුමාගේ ප්‍රාර්ථනාව කුළුගන්නමින් දාන ආදී පාරමී පුරාගෙන ආවා. මේක ආශ්චර්ය සිද්ධියක්. ලෝතුරා බුදුබා පතන, පසේ බුදුබා පතන, අගසව මහසව තනතුරු පතන, තනතුරු පතන උදවියේ යම් දවසක ඒ යහපත් සංකල්පන සඳහා ඡන්දයක්, චිත්තයක්, වීරියක්, වීමංසාවක් පහළ කරගත්තා නම් ඒ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන මේ හතරෙහි ශක්තිය සිතෙන් සිතට වැඩ කරනවා. ඒවට කියන ප්‍රත්‍ය වෙනවා කියලා. සිතෙන් සිතට ප්‍රත්‍ය වෙනවා. එක භවයකින් චුත වී ඊළඟ භවයේ උපදිනකොට ඒ උපදින සිතටත් අර පූර්ව භවයේ තිබුණෝ ඒ ධර්ම ශක්තියේ ප්‍රත්‍ය වෙනවා. මෙම භවයෙන් භවයට කය බහා ලැබුවත් චිත්ත සම්පතියේ තේලියට ආවා. එසේ පැමිණීම නිසා උපනුපම් භවයන්හිදී අර පැතුමටම හිත නැමුණා. ඒක නිසා ඊට අදාළ ලෙස දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා කියන මේ පාරමී ගුණ පුරාගෙන ආවා. අපි සරුවඥන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේදී සරත්නෝර මහා සිටුගෙදරක මෙතුමා උපන්නා. උපන් නැකතනෝ දෙමෝපියෝ නම් ලැබුවේ සුදත්ත කියලා. සුදත්ත. මේ සුදත්ත කුමරුවා, සිටු කුමරුවා දැනපේන වාසිතෙනකොට පරිත්‍යාග කිරීමට නිතර පුරුදු වුණා. ඒ නිසාම දම් ගැටක් ගෙදර අභියස ඇති කළා. අද වාගේ ඒ කාලෙත් බොහෝම දුගී මඟී අසරණයෝ හිටියා. ඒක නිසා දිනපතාම කෑම දීම බෙහෙත් හේත් දම් දෙන්න පටන් ගත්තා. මේ දිය දානය ගැන ආරංචි වීමෙන් දහස් ගණන් දුගියන් එන්න පටන් ගත්ත දිනපතා. මෙසේ අනාථයන්ට දන් වැටක් පැවැත්වූ නිසා මෙතුමාගේ නම ප්‍රසිද්ධ වුණේ අනාථපිණ්ඩික. මෙතුමා ධනෝපාය කරන්න පටන් ගත්ත වෙලඳාමේ දෙමෝපියන් මුතුන් මිත්තන් සතු බොහෝ ධන සම්භාර තියෙනවා නිදහංගතව. ඒ අතරත මෙතුමා වෙළඳාමින් ධනෝපායනය පටන් ගත්තා. ඒ අතරත තරුණ වයසේදී තමන්ගේ නැගණිය රජගහනුවර සිටු ගෙදරකට සරණ පාවා දෙනු ලැබුණා. එම සිටුවරයාගේ නැගණිය තමන් සරණ පාවාගෙන දෙනුවර වැසි මේ සිටු පවුල් බොහොම සමගියෙන් වෙළඳාමින් ජීවනෝපාය කළා. ලැබෙන ආදායම් දානමය පින්කම් වලට යෙදුවා. ඒ කාලයේදී තමයි අපේ සරුවඥන් වහන්සේලෝ පහළ වුණේ. එසේ පහළ වී රජගහනුවර වේළුවනාරාමයේ පිළිගෙන වැඩ ඉන්න කාලයේදී මහා විහාරස්ථාන 18ක්ම රජගහනුවර අවට බොහෝ තැන්වල ඇති වුණා. එයින් එකක් තමයි සීතවනය. සීතවනයේ තියෙන සප්පසොන්නික පබ්භාර කියලා ආරණ්‍යය. ඒ වැඩ ඉන්න කාලෙක ඒ රජගහනුවර තමන්ගේ නැගණියනේ සිටුයදර බුදුපාමොක් සඟනට දානයක් ආරාධනා කළ තිබුණා. හරියට මේ කාලේ නොදැන නමුත් මේ සිටුවරයා අනාථපිණ්ඩික සිටුවරයා තමන්ගේ වෙළඳ කණ්ඩායම සමග රජගහනුවරට ආවා. වෙළඳවස්සෝ නම් මේ නැගණියගේ ස්වාමි පුත්‍ර සිටුවරයා යදුනක් මානේ පෙරගමන් කරනවාලු පිළිගන්න. එදා එහෙම ආවේ නැහැ. එනිසා මේ අනාථපිණ්ඩික තමන්ගේ නැගණියගේ ඒ සිටු නිවසේට ගියා. ඉන් සොයා බලනකොට මේ දෙන්න සේවක සේවිකාවන් කටයුතු විදිහ දාන කරනවා. ඉතින් ඔක්කොම අවසන් වුණාට පස්සේ අසාසිතිය මොකද හෙට මෙතෙන්ද දානයක්පත් වෙනවද? නැත්නම් රජිරුවත් වෙනවද? මංගලෝත්සවයක්ද කියලා එනවා. මේ දෙන්නම කිව්වා ඇත්තට රජිරුව වෙනව නෙමෙයි. මංගලෝත්සවයකට නෙමෙයි. ලෝතුනා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට අපි හෙට දානයක් පිරිනමනවා. ඒක තමයි මේ සංවිධානය. ඉතින් මේ නැගණියයි ඒ සිටුවරයයි කිව්වා බුදුරජාණන් වහන්සේගේ තොරතුරු. ඒ කියන්නේ සාරාංශ කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා කපිලවස්තු පුරනුවර සිද්ධාර්ථ ගෞතම නමින් ඉපද වයස 16දී රාජ්‍යයටත්පත් වෙනවා. වයස 29දී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙලා මහා ප්‍රධාන වීරිය අයවෘද්ධක් වඩලා බෝමුලාරා වැඩි ඉඳගෙන ලෝතුරා බුදු වූ ඒ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි මේ දායි. ඒ සරුවඥන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණස්කන්ධ නමයකින් සමන්විතයි. ඒ සරුවඥන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විතයි. 80ක් අනු ව්‍යංජනයන්ගෙන් සමන්විතයි. යාම ප්‍රභාවෙන් කේතුමාලා අලංකාරයෙන් සවනක් බුදු දැස්මාලාවෙන් බබලන සේදේහයක් දරනවා. අස්තංග සමංවාගත බ්‍රහ්මස්වරීන් සදාම් අමාවලෝක විහිදුවනවා. දහස්කණන් දසදහස්කණන් බොහෝ භික්ෂූන් වහන්සේලා අරිහත්ත්වයට පත්යේ පිරිවරාගෙන ඉන්නවා. අද උන්වහන්සේ වැඩ ඉන්නේ සීතවන සප්පසොන්දික පබ්බාර කියන ආරණ්‍ය. හෙටෝදී මෙතෙන්නේ සපිරිවරින් වඩිනවා. මේ තැන ප්‍රවෘත්තිය අහනකොට මේ අනාථපිණ්ඩිකේ සිටුවරයාට සිහිනට වෙන තරම් ප්‍රීතිය උස්සන්න වුණා. තුන් හතර සැරයක් අහලා තමයි සිහිය හරියට පිහිටුවාගෙන විස්තර වශයෙන් අහගත්තේ. යා හිතා මම දැන්මම යන්න ඕන දකින්ද. අර දෙන්නම කිව්වා දැන් යන්න එපා. සොහොම් පිටියේ මැද්දෙන් මහා වනාන්තරයක ඉන්නේ. ඒ නිසා දැන් යන්න එපා. දුෂ්කරයි දැන් නගරද්වාරේ වහලා හෙට උදේ මෙතන දකින්න පුළුවන් නිදාගන්න කිව්වා. ඉතින් මෙතුමා රාත්‍රී ආහාරයෙන් පස්සේ ඉඳිට ගියා. එදා හරියට පසළොස්වක් පොහොව දවසක්. සාත්‍රියේ පෙරියම් කාලෙම වදි වුණා. මොකද මේ බුද්ධෝ බුද්ධෝ කියන ගුණ සිහි කරගෙන මෙතුමා නිින්දට වැටුණේ. ඉතිපිසෝ ගාථාම සිහි කරමින් නිින්දට වැටුණේ. කනුවාම තවත් පෙරියම් කාලෙ. තවත් ටිකක් නිදාගෙන වදිනකොට මෙන්න හරියට හඳ මුදුන් වෙලා. අයමත් ටිකක් නිදාගත්තා. මෙන්න හඳ අවර වෙලා අයමත් අවදි වුණා. හැම වෙලාවෙම මෙතුමා සිහියෙන් ඉන්නේ බුදු ගුණ සිහියෙන් නිසා නිින්ද හරියට නෙමෙයි යන නිින්ද හොඳට නිින්ද යනවා නමුත් අවදි වෙනවා අර සංකල්පනාව නිසා. ඉතින් කල්පනා කළා දැන් නම් අලුයම් වේගනිනවා. නැගිටලා බැලුවාම දොර හැරිලා. පහත මාළ බැහැලා බැස්සාම ඔක්කොම දුරවල් ලැබිලා. ඒ මාදිවට ඒ මාළිගා වටකරලා තියෙන ප්‍රාකාර වළල්ලේ තියෙන ප්‍රධාන දොර කොටුවත් ඇරිලා මෙතුමාට හඳ පෑව වාගේ හැම පැත්තෙම එළිය. මේ සිහි කරන්නේ බුදුගුණ. බුදුගුණ සිහි කරමින් දැන් මේ පියේ නගනවා. කලින් දැනගත්තනේ සීතවනේ තියෙන්නේ කොහොද කියලා. ඒ දැනගත්ත නිසා ඒ පැත්තට ඇරලා යනවා. පුදුම ආශ්චර්ය සිද්ධියක්. සංසාරේ නැතේ නොකිය දුකී මගේ අසරණ අනාථාටේ ඉන්න දන් දුන්න පින නිසාද ගියේ තන දොරවල් ලැබුණා. අහසේ දෙවියෝ ආරක්ෂාව සැලසුවා. කවදාකවත් ඉරපානකම් අරින්නැති මේ නගර දොරටුවක් ඉබේ මැරුණා. මේ තරම් පුදුම පුණ්‍ය භාග්‍යයක් තුමාට දා උදා වෙලා තිබුණේ. ඉතින් මේ සෝම් පිට්ටනිය දැන් මැද්දෙන් යනවා. යනකොට මේ ආලෝකයෙන් යනකොට මෘත ශරීරයක් පය හැපුණා. එක පාරටම වියක් ඇති වුණා. අර තිබෙච්චේ එළිය ඔක්කොම නැති වෙලා අඳුරු වුණා. එතකොට අහසේ සිටියේ සෝවාන් දේවතාවි සීවක කියලා. එතුමා සෝවාන් මාර්ගපාලගේ ධම්සද්දේශනාව අහලා එකම අටවිසි සේනාධිපතියන්ගේ මෙක්කෙනෙක් සතරවරන් දෙවියන්ගේ සේනාධිපති අතුරෙන් මෙක්කෙනෙක් එතුමා අහසේ දෙගෙන ගාථාවක් කිව්වා. සතං හත්තේ සතං අස්සා සතං අස්ස පරිරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මනි කුණ්ඩලා ඒකස්ස පදවේ තිහාරස්ස කලං නාග්ගන්ති සූලසින් මේ ගාථාව කිව්වා. ඇත්තෙන්ම ඒක ඇහෙනකොට මෙතුමාගේ හිතේ පුදුම සතුටක් ඇති වෙලා අයමත් බුදුගුණ සිහි වුණා. බුදුගුණ සිහි වෙනකොට අයමත් ආලෝකයේ. දැන් ආලෝකයෙන් යනකොට තුන් වාරයක් ඔය සිද්ධිය වුණා. තුන් වාරයක්ම අර මෘත ශරීරය ඇතිවීමෙන් දෙයටපත් වෙලා ආලෝකයෙන් ඇතුළේ අඳුර වුණා. තුන් වාරේම අර සීවක දේවතාව ගාථාව කියමින් මෙතුමාගේ තවදි වුණා. ඉතින් මෙහෙම යනකොට සීතවන කැලෑවට ආසන්න වුණා. මෙතුමා කල්පනා කළා මගේ සහෝදරිය තුමියයි එතුමියගේ ස්වාමියයි මට කිව්වනි මා මේ සොයාන යන්නේ ලෝතුරා බුදුරජාන් වහන්සේ නමක් කියලා. උන්වහන්සේ සරුවක්ඥයි කියලා. එසේ සරුවක්ඥ නම් මගේ නම දන්නෝ ඇති. ඇත්තෙන්ම සරුවක්ඥ වෙන සියෙක් නම් මගේ නම කියා කතා කෙරෙත්වා කියලා ඒ කැලෑවට පිවිසුණා. ඇත්තෙන්ම මේ යන්නේ ආලෝකේ. මේක හදේලියක් නෙමෙයි, ඉරේලියක් නෙමෙයි, තරුවැලියක් නෙමෙයි, පහන්ැලියක් නෙමෙයි. බුදුගුණ සිහි කිරීමෙන් ඇති වූ ප්‍රීතිමය ආලෝකයක්. ඉතින් මේ ඉදිරියට යනකොට එදා සරුවක්යන් වහන්සේ වැඩ ඉඳලා තියෙන ගහක් මුල. ගල්ගෙනේ නෙමෙයි, ගල් තලාවකත් නෙමෙයි ගහක් මුල. මෙතුමා එන බව දැනගෙන උන්වහන්සේ කාලයේ නියම කරගෙන ඒ සමාපත්තියෙන් ඉඳලා නැගිට්ටේ. ඇහෙනෙක් මානේ එනකොට ඒහි සුදත්තය කියලා මිහිරි හඬින් කතා කළා සරුවක්ඥන් වහන්සේ. මෙතුමාගේ හිතට අමෘත අභිෂේකයක් නෙන් පුදුම සතුටක් ඇති වුණා. අනේ මගේ නම කිව්වා නේද? උන්වහන්සේ සියල්ලම දන්නවා නේද කියලා නැමීගෙන ගිහිල්ලා බුදුපාමල අර 108ක් මඟුල් ලකුණෙන් බබලන ශ්‍රීපාද පත්මය පිරිමදමින් බොහෝ වාදයක් වැන්දා. වැඳ එකක් පසෙක වාඩිලා ඇසුවා ස්වාමිනී ඊයේ රාත්‍රියේ මේ ගාමුලද වැඩේදී එහෙමයි මහසිතතුමනි ස්වාමිනී සැපින්නේ කියද සිටුවර සිටුතුමනි මේ ලෝකේ යම් කෙනෙක් සැපින් ඉන්නවා නම් මමත් එන්නේ කෙනෙක් කිව්වා කියලා ගාථා දෙකක් දේශනා කළා. දැන් මේ සිටුවරයාගෙත නැමුණ බණපදයක් අහන්නත් නම් හොඳයි කියලා. එවිලාමේදී සරුවක්ඥන් වහන්සේ සියලු බුදුවරයන් වහන්සේලා විසින් අලුතෙන් පැමිණි බෞද්ධ නොවන කෙනෙකුට ඉදිරිපත් කරන දේශනා පන්තියක් තියෙනවා. ඒක ඉදිරිපත් කළා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කතා, ඕකාර කතා, සංකිලේශ කතා, නික්කම්මේ ආනිසංස කතා කියන මෙන්න මේ අනුපිළිවෙල කතා හත දේශනා කළා. දන් දීම කොහොමද කරන්නේ? දන් දීමේ ආනිසංස මොනවද? දාන කතා. සීල දකින්නේ කොහොමද? සීල ආනිසංස මොනවද? සීල කතා. ඒ දානින් සීලෙන් දෙව්ලෝ යන්නේ කොහොමද? දෙව්ලෝ ආනිසංස මොනවාද? ඒක සග්ග කතා. කාමානං ආදීනව කතා. මේ දෙව්ලෝ මනලෝ තියෙන කාම සම්පත්වල තියෙන දොස් මොනවාද? ඒවා කියනවා ආදීනව කතා. එවැනිම එහි තියෙන ලාමක බව පෙන්වන ඕකාර කතා. එයින් සිත කිලුටු වෙන බව දක්වන සංකලේශ කතා. මේ හයට පස්සේ නික්කම්මී ආනිසංස කතා. ඒ කියන්නේ සිල් දැකීමේ, භාවනා කිරීමේ, අකුසලයෙන් නික්මීමේ, කිහිගේ නික්මීමේ, ධ්‍යාන වැඩීමේ, විපස්සනා වැඩීමේ, මාර්ගඵල ලැබීමේ ආනිසංස කතාව ඉදිරිපත් කළා. ඔය ටික ඇහෙනකොට මෙතුමාගේ හිත සමාධි වුණා. නීවරණ පායටපත් වුණා. උපචාර සමාධියෙන් හිත සමාධි වුණා. ඒ සමාධියේ තියෙන වෙලාවේදී සාමුක්ඛන්තිකා දේශනා කියන චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කළා. ඒ දේශනාව අවසන් වෙනකොට මෙතුමා දහසක් නම් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. තෙරුවන් සරණ ගියා. බුදු පාමුල වැඳලා කිව්වා ස්වාමීනි, අද පතන් දිවිහිමියෙන් මගේම සිව්පස්සේ ඉවසා වදාන සේකවා කිව්වා. සරුවක්යන් වාසේ දේශනා කළා මහසිතාණෙනි, යම් කෙනෙකුට ඔය ධර්මයේ ආબોධ වුණා නම් ඒ හැමෝටම හිත් පහළ වෙන්නේ ඔහොම තමයි. නමුත් තථාගතයන් වහන්සේලා එක්කෙනෙකුට පමණක් නෙමෙයි සියලු ලෝක සත්‍යයට අනුග්‍රහ කරන්න පහළ වී සිටින්නේ. එනිසා ඔබට කැමැති තාක්කේ දම් පින්කම් කරගන්න අවකාශ ලැබේවා. තථාගතයන් වහන්සේ එක තැනක වැඩි ඉන්නේ කිව්වා. එනවා මේ දීකේ වස්වාමීනි, අද මගේ නැගණියේ දානෙ. හෙට ඉඳලා දින හතක් මගේ දානි වෙසා වදාන සේකවා කිව්වා. ඒකත් පිළිගත්තා. ඉතින් මේ විදිහට සරුවඥන් වහන්සේ සමගම අනේ සංඝ පිරිසත් සමග මෙතුමා ආපසු නගරයට ගියා. ගියලා නැගණියගේ දානමේ පින්කමට සම්පූර්ණ සහයෝගය වුණා. පත්පිළිවෙත් කරන්නේ නැති හොන්නු බලාගෙන හුරු පුරුදු වුණා. පසු දිනකදී 7000ක් එතුමාම දානේ දුන්නා. ඒ දානේ සඳහා නැගණියයි නැගණියගේ ස්වාමියයි එවාගේම බිම්බිසාර මහරජුරෝයි අවශ්‍ය දේවල් දෙන්න සූදානම් වුණා. කිව්වා කිසි කෙනෙකුගෙන් කෙනෙක් දෙයක් අවශ්‍ය නැහැ, මං ගෙනාපු අප්‍රමාණ වස්තු තියෙනවා. එනිසා මට මේවා මුගෙදම් කළ දාන දෙන්න තෝනේ කියලා තමන්ගේම ධනයෙන් තමන්ගේ දාන වස්තු වලින්ම දන් දුන්නා. හත්වෙනි දවසේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම ඉන්නේ සවැක් නුවර. ඒ ප්‍රදේශයේ තාම බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය ලැබුණේ නැහැ. ඒ ප්‍රදේශයට වඩින මැනව කිව්වා. සරුවක්යන් වහන්සේ උත්තර දුන්නා, මහසිතානිනි තථාගතයන් වහන්සේලා වාසය කරන්නේ විවේක ස්ථානවලයි. සාදු සාදු ස්වාමීනි, මම විවේක ස්ථානය සකස් කරනවා. ඊට පස්සේ වඩින මැනව කියලා ආරාධනේ බාර දුන්නා. දැන් මෙතුමා පැමිණි වෙළඳ කටයුතු වහාම නිම කරලා ආපසු පිටත් වීමේදී සවැත් නුවරට යොදුන් 45ක් දුරයි රජගහනුවර ඉඳලා. යොදුනේ යොදුන යොදුනේ යොදුන විශ්‍රාමශාලා 45ක් ඉදි කෙරෙව්වා. එක එක විශ්‍රාමශාලාවකට වියදම ලක්ෂයයි. 45 ලක්ෂයක් වැය කළා තමයි බුදුපාමොක් සංගරුවන වඩිනකොට විවේක ගැනීම සඳහා මේ විදිහට විශ්‍රාමශාලා ඒ කාලේ හැටියටගෙන අම්බලම කියලානේ එවැනි ස්ථාන 45ක් ගොඩ නැගුවා. තවත් නුවරට ගින් සොයා බැලුවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට විවේකව. ඒ කියන්නේ නගරෙට සමීපත්න වූ දුරක්න වූ එවාගේම ගමනාගමන පහසුවක් ඇති තැන් පහසුව ඇති තුක්සෙවන් ඇති විවේක පහසුව ඇති තැනක් කෙව්වා. සොයනකොට වැටෙහි ගියේ ඈත අතීතේ කකුසඳ කෝණාගමන කාශ්‍යප තුන් බුදුවරයන් වහන්සේලාගේ නිත්‍ය වාසස්ථානය වූ සුද්ධ භූමියයි. ඒ දී ස්ථානයේ හඳුන්වනවා ජේතවන උයන කියලා. ඒක නම ජේතවන කියන්නේ ජේත කියන රාජකුමාරයා සතු නිසයි. එනිසා මේ සිටුවරයා ජේත කුමාරයා සොයාගෙන ගියා. ගින් ආරාධනා කළ කිව්වා කුමාරයන් වහන්සේ, මම අනාථ පින්දික. තමන් වහන්සේ සතු ජේතවන උයනේ මට මිලට ගන්න ඕනේ, මට මිලට දෙන්න කිව්වා. ඉතින් මේ ජේත කුමාරයා සතු ඉඩකඩම් වලින් ඒ තරම් ප්‍රියමනාප ඉඩමක් වෙන්නේ නැහැ. එනිසා කිව්වා සිතානෙනි, ජේතවන උයන බිම වැහෙන රන් කහවණු ඇතුරුවත් මම දෙන්නේ නැහැ කිව්වා. මේ සිටුවරේ අසුරුසනක් ගාලා කිව්වා මං එහෙනම් ගත්තයි කියලා. දෙන්නේ නැහැ කෙනෙකුට ගත්තා වෙන්නේ කොහොමද? තමුන්නාසි මිල නියම කළා. මං මේ මිල බිම ඇතුරුවත් ඔබ වහන්සේ මට දෙන්න ඕනේ. අපි යන් එහෙනම් ඒක විනිශ්චය ඇමතිතුමාගෙන් හරියට තීරණේ දැනගන්න කියලා දෙන්නම ගියා විනිශ්චය ඇමති ළඟට. විනිශ්චය ඇමතිතුමාට මේ කැමිනිල්ල කිව්වාම එතුමා කිව්ව ඇත්ත වශයෙන්ම යම් කිසි භාණ්ඩයක මිල නියම කෙරුවොත් ඒක දුන්න වෙනවා මිල දෙලා ගන්න එක්කෙනාට. පස්සේ රාජකුමාරයාට අහිමි වුණා මේ සිටුවරයා 18 කෝටියක රන් කහවණු විධානය ගෙනල්ලා දහස් ගණන් සෙනඟ යොදලා අඟලෙන් අඟල කියන්නේ ඒ කහවණුෙන් කහවණු වැහෙන්නේ මේ පොළොව වහන්න පටන් ගත්ත රන් කහවණු වලින්. මේක නම් මහා පුදුම විදිහේ පරිත්‍යාගයක්. ගස් ගණන් කරලා ගස්වල වට ප්‍රමාණය මැනලා හුමස් වලට කණු වලට මැනලා ඒ ප්‍රමාණයෙන් ඒ තැන්වල කහවණු ගොඩ ගහනවා. ඔහොම යනකොට 18 කෝටි මදි වුණා. තවත් නිධානයක් ගේන්න සූදානම් කරනකොට මේ රාජකුමාරයා මේ සියල්ල බලාගෙන ඉඳලා ඇහැවා, මහසිතා නෙමෙයි මේ තරම් ධනස්කන්ධයක් බිම අතුරලා මේ ඉඩම ගන්නේ ඔබට ගෙවල් හදන්නද? ඔබේ දරුවන්ට ගෙවල් හදන්නද? කර්මාන්ත ශාලාවක් දාන්නද? වගා කරන්නද? හැබැයි මේ සිටුවරයා මේ ඔක්කොම කරන්නේ බුදුගුණ හිතින් කියවමි. එතමගේ භාවනාව බුදුගුණමයි. මේ බුදුගුණ මෙහෙ කරමින්ම මේ වැඩේ කරන අතරේ උතුරු සනු එකස් කරගෙන බුදුරජාන් වහන්සේ වැඩින්න දිහාවට දොහොත් නගාගෙන මෙහෙම පණිවිඩයක් කිව්වා. ජේතු කුමාරයන් වහන්සේ මම මේ ඉඳම ගන්නේ මට ගෙවල් හදන්න නෙමෙයි. දරුවන් ගෙවල් හදන්න නෙමෙයි. වගා කරන්නත් නෙමෙයි. කර්මාන්ත ශාලාවක් සඳහා නෙමෙයි. දේවාති දේව වූ, ශක්‍රාති ශක්‍ර වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, මාර පරාජය කළා වූ, තුන් ලෝකාග්‍ර වූ, සිද්ධාර්ථ ගෞතම වූ, සාති මුනීන්ද්‍ර වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදානේ සංඝරත්නයේ විහාරස්ථානයක් කරවන්නයි. මේ කෑන කොට මේ ජේත කුමාරයාගේ හිත උණු වුණා. මේ බෞද්ධ මේ මිනිසයෝ ධනෙ උපයන්නේ බොහෝම ප්‍රේතෙනි. තම සත්‍යස්සත් අපතේ යන්නේ නොදී, ගිනිකූරු කොටයක්වත් අපතේ යන්නේ නොදී තමයි මේ ධනෙ හම්බ කරන්නේ. ඒතරම් දුකින් මහන්සියෙන් හම්බ කරන මේ ධනය මේ විදිහේ පරිත්‍යාගයක් කරන්නේ ඒ ලබන් තින්න ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාගේ තියෙන උත්තරීතරත්වේ නිසයි. එනිසා මේක නම් එසේ මෙසේ පරිත්‍යාගයක් නෙමෙයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ තෙසේ මෙසේ උත්තමයක් නෙමෙයි. එනිසා මමත් මේකට කොටස් කරුවෙක් වන්නේ කියලා හිතාගෙන ඉවා සිට අනේනි තව ධනෙ ගෙන්න එපා. මේ යතරේව රංකාවන වලින් එකක්වත් මම මගේ කජමාසයට ගෙනියන්නේ නැහැ. මගේ මාලිගයට ගෙනියන්නේ නැහැ. මට අවසර දෙන්නේ මේ රංකාවන වලින් මේ විහාරස්ථාන භූමිය වට කරලා සාකාර පරික්ෂේප කරවලා දොරකොටුවක් හදන්න මට අවසර දෙන්න. මේ යාර කර්මාන්තයට අවශ්‍ය දව මේ උයන්ෙම ගන්න. මමත් මේක මේ පින්කමල සහභාගී වන්නේ කියලා එතුමා ඒ සඳහා කැමති වුණා. ඉතින් මේ සිටුවරයා වැඩි දවසක් යන්න අවශ්‍ය වුණේ නැහැ. තමන්ගේම ප්‍රඥාවෙන් තාමත්ම සුදුසු පරිද්දෙන් මේ ගන්ධ කුටි, අග්‍රස්නාක කුටි, මහාසාග කුටි, සක්මන් මළු, ශාත්‍රීස්ථාන, දේවාස්ථාන, සක්මන් වගේම භෝජනශාලා, ධර්මශාලා, අග්නිශාලා, ආගන්තුක ශාලා සහිත විහාරස්ථානයේ සියල්ලම නිර්මාණය කළා. මෙහෙම විහාරස්ථාන නිර්මාණය කරලා බුදුපාමොක් සංඝරුවනට ආරාධනා කරලා නැවත රජගහනුවරින් පැවැත්නුවරට මහ පෙරහැරින් වැඩම කරවා ගත්තා. එදා බොහෝ ලස්සන පෙරහැරකින් පෙරගමන් කරවලයි බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය පිළිගත්තා. බුදුපාමොක් සංඝරුවන මේ විහාරස්ථානයේට වැඩම කරවාගෙන මුළු මහත් පැවැත්නුවර වාසී විශාල ජන සන්නිපාතයක් රැස් කරවලා සබුදුකාමොක් සංඝරුවනට සංකෙන්දියෙන් පෙන් වදමින් මේ විහාරස්ථානයේ සංඝසතු කොට පූජා කළා. සැබවින්ම ඒ පූජාව කළ අවසානයේදී දසූ දේශනාවෙන් සරුවක්ඥන් වහන්සේගේ දේශනාවෙන් 84,000ක් තරම් පිරිස අමා මහ නිවන සාක්ෂාත් කළා. එදා පටන් සරුවක්ඥන් වහන්සේගේ නිත්‍ය විහාරස්ථානි ඌයේ සැවැත්නුවර ජේතවනාරාමය. ඔය වෙනකොට අවුරුදු 20ක්ම වෙනත් වෙනත් තැන්වල පස්සෙල මේ තිබුණා. එදා සිට අවුරුදු 25ක්ම පිරිනිවන් පාන කාලයේ සමීප වෙන තුරුම අවුරුදු 25ක්ම සැවැත්නුවර ඇසුරු කොටගෙන වාසය කළා. ඒ වගේම අවුරුදු 19ක්ම වස් වෙනමුණා ජේතවනාරාමය. බුද්ධ දේශනාවේ ත්‍රිපිටක ධර්මයේ වැඩිම ප්‍රමාණයක් දේශනාමයේ තිබෙන්නේ ජේතවනාරාමයේදී. ඒ වගේම පූර්වාරාමයේ විසාකාව විසින් කළ ලද පූර්වාරාමයේ අවුරුදු 6ක් වස් වෙනෙලෙමලා තිබුණා. එතකොට මේ ස්ථානයේ වෙනුවෙන් ඒ අනාථපිණ්ඩික සිටුවරයාගේ වියදම 54 කෝටියක්. ඒ කියන්නේ බිම ගැනීමට 18 කෝටියයි, විහාර කර්මාන්ත ගොඩනැගීමට 18 කෝටියයි, විහාර පූජා මහෝත්සවයට 18 කෝටියයි. හැබැයි මේ සිටුවරයාගේ ගෙදර 2000ක් භික්ෂූන්ට නිත්‍යයෙන් අසුන් පනවා දම්පින්කම් සංවිධානය කළා. තමන්ගේ ගෙදර දූ දරුවන් සේවක සේවිකාවන් සිය දහස් ගාණක් ඉන්නවා. ඒ සියලුම දෙනාම තෙරුවන් සරණ ගිය බෞද්ධයන් කරගත් පමණක් නෙමෙයි මාසෙක දවස් 10ක් බැගින් සිල් සමාදන් කරවන්න. ඒ වගේම භාවනා කරන්න කුරුදු වුණා සියලු වැඩි දෙනෙක්ම මාර්ගඵලාභීන් බවට පමුණුවාගත්. තමන් දවසර දෙවාරයක් යනවා විහාරස්ථානයේ බුද්ධ දර්ශනයේ සංඝ දර්ශනයේ ධර්ම ශ්‍රවණයට. උදේ වරුවේ යනකොට දාන වස්තුරගෙන යනවා. හවස යනකොට ගිතෙල් මිය පැණි ඔක්ක කුර තන තෙල් තතු මඳුර ආදී මේ පූජා භාණ්ඩ ගෙනියනවා. බොහෝකින් ලදරු සාමණේරයන් වහන්සේලා මෙතුම එනකොට පුදුම විදිහේ ඉදිරියට එනවලු. අපේ තාත්තා අපේ පියා එනවා කියන සංගීමෙන් තමයි එන්නේ. ඒ තරමට මිසුන් වහන්සේලා කෙරෙහි ගරුත්වයෙන් හා ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් මෙතුමා සත්නාත්‍රේ අසුරු කළා. හැබැයි කවදාකවත් බණපදයක් අහන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට වෙහෙසක් වෙයි කියලා ප්‍රශ්න අහන්නේ නැහැ. කොතකොත් බණ අහනවා ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් සරුවක්යන් වහන්සේ විසිතුරු දේශනා කීපයක් පවත්වලා තියෙනවා. ඔය අතරේ මෙතුමාගේ එක තාමත්ම ස්විනීත දීනියක් හදිසි අන්තරා වුණා සුමනා දේවී කියලා. ඒක මේ සකදාගාමීලා හිටියේ. ඉතින් ඒ සම්බන්ධව විස්තරය තුමා හොඳින් අහලා සැලසුණා. ඊට පස්සේ මෙතුමා සැබෑ පරමාශ නින්දනේ කරන අතර අවසාන දවසේදී මෙතුමාට අවශ්‍ය වන සරියුත් මහ රහතන් වහන්සේ අනද මාහිමියන් වහන්සේ දැකලා බණපදයක් අහන්න ආරාධනයක් ඇව්වාම ඒ දෙනම වහන්සේ වැඩියා මේ නිවසේට. කියායි කියා ස්වාමීනි දැන් මට නැගිට ගන්න අමාරුයි. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ අසුව කොහොමද සමීප තත්ත්වේ? අනේ ස්වාමීනි කියන්න දෙයක් නැහැ. ඉරින් ගේකින් දෙපැත්තකින් ඇදැද තද කරන්න වගේ ඉසට වේදනා එනවා. කුණු ගෙනේකින් ඉසට ගාන්නක් මේ වේදනා එනවා. එවාගෙම ගමයන් කපන ආයුධයකින් කපන්නක් මේ මගේ ශරීරයේ වේදනා එනවා. එවාගෙම බලවත් පුරුෂයන් දෙන්නේ ගිනි ගොඩකට මාවල්ලාගෙන ඉන්න වගේ දැඩි 10ක් මට තියෙනවා. ඉවසන්න බෑ ස්වාමීනි. ඒ වෙලාවේ සරුවත් මහ රහතන් වහන්සේ විදර්ශනා ප්‍රතිසංයුක්ත ඉතාමත්ම ගැඹීර දේශනයක් ඉදිරිපත් කළා. මේ සිටුවරයාට දෙසුම් කෙලවර කඳුළු ඇගුරුණා. අනද මාහිමියන් වහන්සේ ඇසුව මොකද සිතාන්නේ? මේ සම්පත්තුවට ආසාද? මරණයට බයද? අනේ නෑ ස්වාමීනි මම මරණයට බය නෑ. මට මේ සම්පත් ගැන ආසාවක් නෙමෙයි. මම මෙච්චර කාලයක් මේ මනෝභාවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් බණ ඇසුවා. කවදාකවත් මේ තරම් මගේ මනසට විනිවිද යන බණක් අහන්න ලැබුණේ නෑ. අද මේ ලැබුණු බණ දේශනේ මට පුදුම ප්‍රීතිය කැටු නැයි කමේ කඳුළු ඇගුරුනි. අනද මාහිමියන් වහන්සේ කිව්වා සිතානෙනි මේ ගිහි බෞද්ධයන්ට ගැඹුරු බණ තේරුම් ගන්න බැරි නිසානේ දේශනා නොකරන්නේ. අනේ නෑ ස්වාමීනි බලන්න මම මෙච්චර දුර වෙලාවයි මටත් තේරුණානේ. ඒක නිසා මම ආරාධනා කරනවා මේ ගිහි බෞද්ධයන්ට මේ ගැඹුරු බණ දේශනා කරන්න මැනව කියලා. එහෙම කියලා හිතර බොහෝම සතුටින් ආශාර කළා ඉතින් ඇඳෙන්නේ හිටියා. ටික වෙලාවකින් සරියුත් මුගලන් දෙනම ආපසු කෙටත් වෙලාවා එතුමා කිසිම චිත්ත පීඩාවක් නොමැතුව පුදුම විදිහේ ධර්ම ප්‍රීතියෙන් මෙත් දෙක පියාගත්තා. එදා පෙරදීක් මෙන් තුසිත දිව්‍ය ලෝකේ මහේසාක්‍ය දෙව් රජ කෙනෙක් කියලා උපන්නා. එදාම රාත්‍රියේ මැදීම ආවා සරුවක්යන් වාසයේ දැකලා වඳින්න. ඒ ඇවිල්ලා තමයි මේ ගාථා ඇතුළු ගාථා හතරක්ම කියා බුදුපාමන රැන්දී. එයින් මේ ඉදිරිපත් කළ ගාථාව එහි සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කම්මං විද්‍යාච ධම්මෝ චේ සීලං ජීවිතං උත්තමං හේතේන මච්ඡා සුද්ධන්තේ නගොත්තේන ධනේනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු සුද්ධ වෙන්නේ පිරිසුදු වෙන්නේ නිකලස් වෙන්නේ මඟඵල නිවන් ලැබෙන්නේ ගෝත්‍රේ නිසාවත් ධනේ නිසාවත් නෙමෙයි. එනම් කම්මං සම්මා කම්මන්ත කියන මාර්ගාංගය. විද්‍යාච සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන විද්‍යාවත් ධම්මෝචේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ධර්මයක්. සීලං සම්මා වාචා කියන සීලයක්. ජීවිත මුත්තමං කියන සම්මා ආජීවය කියන අංගයක් කියන මෙන්න මේ කාරණා නිසායි. මේ කාරණා නිසා සත්ව සංතානෙ පිරිසිදු වෙනවා. අස්මාහි පන්විතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනී ධම්මං ඒවං සත්ව විසුජ්ජති. එනිසා ස්වාමීනි නැනවත් මිනිසෙකු විසින් තමන්ගේ විසුද්ධියේ පිණිස මේ ධර්මයන් කෙරෙහි නුවණ මෙහෙයලා යෙදුනොත් ඒ අනුව සන්තානේ විසුද්ධියට පමුණවා ගන්නට පුළුවනි. සාරිපුත්තෝ පඤ්ඤායේ සීලේන උපසමේ නිතේ යෝච පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසිය. ස්වාමීනි මේ බුදුසසුනේ ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවෙන් සාමකයන් අතුරින් සාරිපුත්‍ර ඉස්තෝරයන් වහන්සේම අග්‍රයි. යන්තා භික්ෂූන් වහන්සේලා සීල සමාධි ප්‍රඥාවෙන් වැඩෙතොත් මේ සාරිපුත්‍ර ඉස්තෝරයන් වහන්සේට දෙවෙනි මිසක් ඒ මට්ටම දෙන්න බෑ. නමුත් හැම දෙනා වහන්සේ විසින්ම මේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩත්වා කියලා ඒ ගාථාවෙන් ආරාධනා කළා. එතුමාගේ ප්‍රීතිය ඉදං හිතං ජේතවනං ඉසිසංග නිසේවිතං ආවොත්තං ධම්මරාජේ නැතිති සංජනනම් මම. ස්වාමීනි මේ ජේතවනාරාමේ මා විසින් කරවා පූජා කළ ආරාමයේ ධර්මසේනාධිපති සරියුත් මුගලන් දෙනම වහන්සේ සහිත දහස් ගණන් රහතන් වහන්සේලා දෙනුත් ධර්ම රාජයන් වහන්සේ නිසා මේ සේනාසනේ දැබලෙන හැටි මම දිලෙනතින් දැක අසීමිත ප්‍රීතියක් මං වින්දනය කරගන්නවා කියලා තමන්ගේ සතුට ප්‍රකාශ කළා. මේ ගාථා සියල්ල කියලා වැඳලා දෙව්ලොවට ගියා. පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසට දේශනා කළා මේ ගාථා හතර. එතකොට අනදමා හිමියන් වහන්සේ නැගිටලා අවසර අරගෙන අහනවා, ස්වාමීනි මං කැමැති දැනගන්නේ මේ ගාථා කියන්නේ නැත්තේ ඊය අපි අනාථ පින්නගේ සිටුවරයාට දහම් දෙසුවා, සරියුත් මහින්යන් වහන්සේ දහම් දෙසුවා, එතුමා දෙව්ලොව උපදින්න ඇති, එතුමා ඊයේ රාත්‍රිය ඇවිල්ලා මේ ගාථා කියන්නේ නැති කියලා මං හිතන හැමද ස්වාමීනි කියලා හැව. එසේ ආනන්දයේ එසේ ඒ අනාථ පින්නක මහ සිටුවරයා එදා තිබිදී ආත්මෙන් තුසිත දෙව්ලොව උපන්නා. ඒ රාත්‍රී මැදේ මහාත්ස දෞරං වේර බබළුවාගෙන හිත් මාගේ පාමුල වැඳ මේ ගාථා හතර කියලා වන්දනා කළා. ආනන්දයේ මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සීල දෙනා විසින් මේ ගාථාවේ සඳහන් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තනුව පෙරතුනොත් මේ තම තමාගේ ජීවිත 1500ක් කින කෙලෙස් මල සෝදා හැර විසුද්ධියට පමුණවාගෙන අමා මහ නිවනින් සැනසීමට පුළුවන් කියන එක ඉදිරිපත් කරමින් ධනාත පින්දිකෝ වාද සූත්‍ර දේශනාව නිම කළා. පින්තුනි දැන් අපි මේ මහා දානයක් දෙනවා. වර්ෂයක් පාසා මේ මහා පින්කම සිද්ධ කෙරෙනවා. මේ මහා පින්කම් තුලින් අපේ సంతානෙ වැඩෙන්නේ මෙන්න මේ ආත්ම විසුද්ධිය සිද්ධ කර දෙන ආර්ය අෂ්ටායක මාර්ගයයි. රත්නත්‍රේ කනේ චිත්ත ප්‍රසාදයෙන් කරන සෑම කුසලයකදීම පහළ දෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල චිතවලදී සම්මාදී. නිවන් පතා කරන බැවින් හා කරුණාවයි මෛත්‍රිය ප්‍රේතව කරන බැවින් ඒක සම්මා සංකල්පනාවයි. එවැගේම නූපං අකුසල් නූපදිනසේ උපන් අකුසල් ප්‍රාණය වෙනසේ නූපං කුසල් උපදිනසේ උපන් කුසල් වැඩෙනසේ කරන බැවින් එහිදී පහළ වන උත්සාහය වීර්යය සම්මා වායාමයයි. එවැගේම කුසල් සිහියෙන් මේ පින්කම් වල යෙදෙන බැවින් එතන යෙදෙන සිහිය සම්මා සතියයි. දවල් සිතක් ගානේ සිටේ පහළවන ඒකාග්‍රතාව නිවන් පතා කරන බැවින් සම්මා සමාධිය. එවැගේම පින්කම් කරන කාලයේ තුලදී යහපත් වචනම පාවිච්චි කරන බැවින් ඒ සම්මා වාචාවයි. පින්කම සඳහා කය නැසවීම සම්මා කම්මන්තයයි. පින්කම සඳහා යෙදෙන සිටින් ලග්ගානේ පිරිසුදු ගමන් කරන බැවින් පවතින බැවින් ඒක සම්මා ආජීවයයි. අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ චාර සංක කල්පලක්ෂ්‍ය, අට සංක කල්පලක්ෂ්‍ය, සොළස සංක කල්පලක්ෂ්‍ය, විෂය සංක කල්පලක්ෂ්‍ය තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ලෝතුරා බුදුන් 45 අවුරුද්දක් තිස්සේ ලෝට දහම් වැසි වැස්සෙව්වා. සූවිචා සංක යගනන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා. අනාගතේ බලා සුවාසුදාසක් දහම් කඳ දේශනා කළා. තමන් වහන්සේ අවුරුදු 45 නැත්නම් අවුරුදු 80ක් ආයු වළඳලා දසදාසක් ලෝක ධාතු ඒකාලෝක කලමී පානක් නිවෙන්නාසේ පිරිනිවුණ රහතන් වහන්සේලා පිරිනිවුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සසු ජනතාව කර්මා රූපව සසරට ගිය දැඩිති විහානස්ථාන රාජධාන උයන් කුකුණු මාලිගා දිස්යල්ල කාලය ගෙවෑමෙන් නස්තාව ශේෂ වුණ මේ වාගේ රහඳකාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වෙන විශාල වස්තුත් ගෙවල් දොරවල් ඉදකඩන් යාන වාහන නැඳුම් පැළඳුම් මිලමු දන්නාදී පාරිභෝගික වස්තුත් හැන්ින් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්ම භාව සියල්ල මතු මතේ ලැබෙන දිවි මානුෂාදී සැප සම්පත් සියල්ල ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති මෙවි නැති මෙවි තාවකාලික වෙනස් වෙන බැවින් අනිත්‍යයි. ඒ ඇති මෙවි නැති මෙවි දෙකෙන් නිතර පෙළෙන බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ සියලු සංස්කාර දුක්ඛ සත්‍යයි. ඒ දුක්ඛ සත්‍ය උපදවන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් දීර්ඝ කාලයක් පුරලද පාරමිතානුභාවයෙන් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමාමහ නිවන් වැඩියා. සතර තරණිය කොට කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසීවදාලේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමසල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් වෙන සෑම කුසලයක්ම ආර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රේ වේවා. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.